නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට මේ පින්පව් ගැන ඇති වෙන විශ්වාසය, ඒ වගේම මෙලොවක් පරලොවක් තියෙනවා කියන විශ්වාසය, අත්ති අයන් ලෝකෝ අත්ති පරලෝකෝ පින්පව්වල විශ්වාසය, අත්ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ, ඒ වගේම නිරයක් තියෙනවා කියලා විශ්වාස කරන එක, අත්ති සත්තා ඌපපාතික, මේ ඔක්කොම සම්මා දිට්ඨියටයි අයිති. ඒතර මේ අපාය ගැන, මේ බියකරු සසර ගැන, මේ ඉගෙන ගන්න දේවල් අයිති සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨිය මුල් වෙලා තමයි කෙනෙක් සුගති උපදින්නේ. මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ සුගති සම්පත්තියක් විඳිනවා නම් ඒ කෙනායි ඒ සුගති උපදින්නේ සම්මා දිට්ඨිය මුල් වෙලා. එතකොට මේ සතර අපාය ගැන, නිරය ගැන මේ ඉගෙන ගන්න විස්තර වලින් යගේ දෘෂ්ටි ඍජු වෙනවා. සම්මා දිට්ඨිය උපදිනවා. එතකොට මේ ලෞකික සම්මා දිට්ඨිය තමයි කෙනෙකුට ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන දැක්මට. ඉතින් ඒ නිසා මේ සතර අපාය ගැන ඉගෙන ගන්න එක, මේ කර්ම විපාක ගැන ඉගෙන ගන්න එක සුළුකොට තකන්න එපා. මේ විෂය අයිති ප්‍රඥාවට. මේ සතර අපාය ගැන ඉගෙන ගන්න මේ විස්තරය අයිති ප්‍රඥාවට. සාමාන්‍ය මේ ලෝකේ හොඳට බඹසර රකින්න, තපස් රකින්න තාපසයෝ ඉන්නවා. නමුත් ඒ තාපසයන්ට පවා අවිශ්‍යයි මේ සසර ගමන ගැන තියෙන දැක්ම. ඉතින් ඒ නිසා හිමාලය පවා අද පවා ඉන්න සමහර තාපසින් වහන්සේලා, ඉරිසිං වහන්සේලා ගොඩාක් දේව ඇදහින් දේව භක්තියත් එක්ක තියෙන්නේ. ඔවුන් ගොඩාක් කයිමිඳලා මරණින් මත්තේ අසුර ලෝකවල තමයි උපදින්නේ. ඉරිපුන් ඕ මහා බලවත් ධ්‍යාන තුල හිටියොත් බ්‍රහ්ම ලෝකේ යනවා. නමුත් අපි දන්න විදිහට, අපි තොරතුරු දැනගෙන තියෙන විදිහට ගොඩාක් ඒ ඉරිසිං වහන්සේලා දේව භක්තියෙන් යුක්තයි. ඉතින් ඒ නිසා මේ වගේ තින් දෙයක් තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුදුරජාණන්සේගේ ශ්‍රාවකයන් තමයි මේ පින්පව් කුසල් අකුසල් ගැන මේ විදිහට ඉගෙන ගන්න වාග්ය ලැබෙන්නේ. ඒ නිසා මේ ඔබ සියලු දෙනාගේ මෙලොවත් පරලොවත් නිවනත් පිණිස උපකාර කරන විශාල යහපතක් මේ පින්පව් කුසල් අකුසල් කියා දීමෙන් සැලසෙනවා. ඒ නිසා මේ ධර්ම දානීය සලස්සන පින්වතුන්ට ලොකු වාග්යක් මේ අන්න ඇයිට මේ කුසල් ගැන අහන්න සලස්වන එක. ඉතින් ඒත් අන්න අපමණ පින් අනුමෝදන් කරමි. අපි අද දහම් කර්ම ආරම්භ කරමු. ඒක මම කල්පනා කළේ දැන් අපි අදට අපිට මතක හැටියට 8 වෙනි දහම් වැඩසටහන මේ සිද්ධ කරන්නේ. එතකොට මේ වැඩසටහන මෙතෙක් ඒ දහම් වැඩසටහන් 8න් 7කම අපි නිරේ ගැන තමයි විස්තර කිව්වේ. ඒක බලන්න නිරේ ගැන කොච්චරනම් විස්තර තියනවද කියලා. නිරේ ගැන කොච්චර විස්තර තියනවද කියලා. නමුත් අපි අපාය කියවම හතර අපාය උපදිනවා කියලා වචනෙන් දෙකෙන් ඉවරයි. සුටේ නිරේ කොහොමද කෙනෙක් කියන්නේ, කොයි වගේ දුක්ද විඳින්නේ, මොන මොන කර්මද නිරේයන්ට බලපාන්නේ, ඒවා තමා තුළ තියනවද, මම මේවා ප්‍රහාණය කරගන්නේ නැද්ද, ඒවා මිනිස්යාට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් පින්වත්නි, අද අපි කියලා දෙන්න කල්පනා කළා තවත් නිරයක් ගැන විස්තර බුද්ධ දේශනාවෙන්. ඒ නිරේ නම උරචක්‍රමාල නිරේ කියලා. ඒක ඔසුපත් නරකය. සමහර නිරේවල් මේ පොළොවේ ඇතුළෙම තියෙනවා කියලා එකක් නැහැ. සමහර නිරේවල් පොළොවේ මතු වෙන උඩට. දැන් උරචක්‍රමාල ඔසුපත් නරකය නිරේන් උඩට මතු වෙලා මුහුද බැඳින් මතු වෙලා තියෙනවා. ඒක විස්තර තමයි අද අපි කියන්න හදන්නේ. පින්වත්නි, මේ විස්තරේ තියෙන්නේ මහා මිත්තක වින්ද ජාතක කතාවේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේක අතීතයේ සිද්ධ වෙච්ච දෙයක්. කාශ්‍යප බුද්ධ ශාසනයේ අම්මයි තාත්තා හිටියා ගොඩාක්. එක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ධර්මය අහලා මම හිතේ මේ ඇත්ත සෝතාපන්නයි. ඉතින් බොහොම දැහැමි වුණ මේ දෙන්නාගේ පුතෙක් හිටියා. මේ දෙන්නා සිටුවරු දෙන්නේ. මේ අම්මයි තාත්තයි සිටුවරු. ඉතින් පුතාට කිව්වා, පුතේ උඹ බණ අහපන්. මට ඕන බණක් නැහැ කිව්වා. පුතේ සිල් ගනි. මට ඕන සීලයක් නැහැ කිව්වා. පුතේ දන් දීපන්. මට දෙන්න ඕන දානයක් නැහැ කිව්වා. ඔයහෙලා කරගන්නවා නම් වයසට පලච්චි කියලා කිව්වා. ඊට පස්සේ අම්මා දවසක් පොම් පොයි දවසක මේ පුතාට කිව්ව පුතේ උඹ ගිහිල්ලා පන්සලේ මේ වෙහෙරේ අද පොම් පොයි දවස. උපෝසථයේ සමාදන් වෙලා රැයක් එළිවෙනතුරු කියන බණ ටික අහගෙන වදින්. ඒතර ඒ කාලේ පොම් පොයි දවසට රැය පහන් වෙනතුරු ධර්ම දේශනා කරලා තිනවා කාශ්‍යප බුද්ධ ශාසනය. ඊට පස්සේ මෙයාකව මට බෑ මට ඕන එකක් නෑ කිව්වා. හරි උඹ එහෙනම් උපෝසථයේ සමාදන් වෙලා බණ අහලවරේ උඹට කහවණු 1000ක් දෙන්නම් කිව්වා. ආ එහෙම දෙනවා නම් යන්නම් කියලා විහෙරට ගිහිල්ලා මේ යම් තැනකට බණ ඇහෙන්නේ නැද්ද එතෙන්ද ගිහිල්ලා ගුලි වෙලා බුදියාගෙන හිටියා. බණ ඇහෙන්නේ නැති තැන ගුලි වෙලා බුදියාගෙන හිටියා. ඔය සමහර අය වාදෙන් පරින් අද කාලේ සිල් සමාදන් වෙන්න ඇවිල්ලා මේ සමහල්ලාවට සමහර මහත්තුරු නෝන්ලාට එනම් බණ ශාලාවට යන්න කියලා එයා වාහනේ නිදාගෙන ඉන්නේ. නෝනාගේ පෙරැත්තට එනවා. ඇවිල්ලා එයා වාහනේ නිදා ගන්නවා නෝනා ධර්ම ශාලාවේ බණ හන්දි. එහෙම සිද්ධි තියෙනවා. ඊට පස්සේ ඔහම වුණාට පස්සේ ඔන්න පහුවදා අම්මා කල්පනා කළා සාමාන්‍යයෙන් ඒ කාලේ ප්‍රභූ අය රෑ ධර්මයේ දේශනා කරපු ස්වාමීන් වහන්සේලාට දැහැත් වට්ටියක් පූජා කළ උදේ ස්වාමීනි අද අපේ ගෙදරට දානෙට වඩින්න කියලා දානෙට වඩම්මනවා. එතකොට ඒ සිද්ධිය ඒ කාලේ ප්‍රභූවරු ඒක කරනවා. ඉතින් ඒ අම්මා හිතුවා මේක ඒ කාලේ චාරිත්‍ර නිසා උදේ පුතා සංඝයාත් වඩම්මගෙන ගෙදරයි කියලා මේ කන බොන දේවල් හදලා තියාගෙන හිටියා. නමුත් පුතා තනියෙන් එනවා. ඊට පස්සේ මොකද කළේ? ඒ අම්මා මොකද පුතේ ධර්මදේශිකයන් වහන්සේ වඩම්මගෙන ආවෙ නැහැ කියනකොට අනේ මට ඕන කට්ටිය නැහැ කොයි ඉස්සල දෙනවා මගේ කහවණු 1000 කිව්වා. ඊට පස්සේ ඉස්සල කාලා හින්දිපී කිව්වා. මට කහවණු 1000 වුණා. කහවණු 1000 දුන්නට පස්සේ ඔන්න කෑවා. ඒ කහවණු 1000න් මෙයා ව්‍යාපාරය පටන් කර සුළු කාලයක් ඇතුළත කහවණු 20 ලක්ෂයක් හම්බ කළා. එතකොට මේකෙන් තේරුම් ගන්න දැන් මේ ළමයා අධාර්මිකයිනේ. අධාර්මික වුණාද දියුණු වෙනවා. අදත් කොච්චර ඉන්නවද මිනිස්සු අධාර්මිකයි එහෙමකට දියුණු වෙනවා. හැබැයි ඒ අයගේ අවසන් ඉරණම බලන්න. ඊට පස්සේ මේ මිනිසයා මොකද කළේ? අම්මට කිව්වා මම යන්න ඕන මොහොදේ මේ මොහොදෙන් ඈතර වෙලඳාමේ. ඊපස්සේ අම්මා කිව්වා අපි සිටුවරු අපිට ධනෙ තියෙනවා. ඒ වගේ උඹත් දැන් ධනෙ හම්බ කරගෙන යනවා. ඕන් නැහැ. ওই මොහොදු ගමන ගොඩාක් අන්තරාය කරයි. ඒ නිසා භයානකයි. උඹ ඉතින් අපිට ඉන්න එකම පුතා හිටපන් කියලා. බෑ මට දැන් යන්න ඕන කියලා මෙයා බඩු පොදියත් හදාගෙන කහවණු ටිකක් දරන් යන්න හදනකොට අම්මා එළියට පැනලාගේ පුතාගේ අතින් ඇදලා කිව්වා යන්න එපා මගේ රත්තරන් පුතේ යන්න එපා කියලා. ඵල යන්න අහකට කියලා කනට ගැහුවා. අන්දරව ගහලා කිව්වක් වහපියකට මගේ ගමනට බාධා කරන්න එපා කියලා අම්මා තල්ලු කරලා දාලා ගියා වදපු අම්මා. ඊට පස්සේ නැව නැගලා මොහ වියනකට මොහොඳ මැදදී නැව නැවතුණා. ඊට පස්සේ ඔන්න ඒ කාලේ තියනවානේ තුණ්ඩු දාලා කාගේ හරි පව්කාරකමටයි නැව නැවතින්නේ. ඒ නිසා එයා හොයාගන්න තුන්ඩු දානවනේ. තුම්පාරම කාලකන්‍යා පව්කාරය කියන තුන්ඩුව මේ කොල්ලට අහුණා. ඊට පස්සේ මෙයාව මිනිස්සු මොකද කළේ? තෝ නිසා අපිටත් යන ගමන යන්නේ නැහැ කියලා මිනිස්සු ඔක්කොම ආයේ කනට ගෙවුවා. අම්මට එකපාරයි ගෙවේ නැවේ ඉන්න හැම මිනිසයාම ආයේ කනට ගෙවුවා. කර්ම විපාක බලන්න. ඊට පස්සේ පොඩි ලෑලි කැල්ලක් වගේ පාරුවකට නංවල මොහොතට දැම්මා. මොහොත දානකොට නැව ගියා. දැන් ඔන්න මොහොතේ මේ යනකොට මොහොතේ තිබ ප්‍රේත විමාන. ඒකට කියනවා විමාන ප්‍රේතයෝ කියලා. කාලයක් දුක් විඳිනවා කාලයක් සැප විඳිනවා. දැන් අපිට ඉදිරියට ප්‍රේතයන්ගේ කතා ඉගෙන ගන්නකොට ඔය විමාන ප්‍රේතයෝ ගැන ගොඩක් විස්තර ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ විමාන ප්‍රේත විමානයක් තියෙනවා. ඒක පලිඟු වගේ ලස්සනයි. දවස් 7ක් ඒ ප්‍රේතයෝ දිව්‍ය සැප විඳිනවා. දවස් 7ක් නිරාදුක විඳිනවා. ඊට පස්සේ අර සැප විඳින කාලේ තමයි මෙයා මේ පාරුවෙන් යනකොට මේ විමානේ දැක්කේ. මොහොඳ නැද. ඊට පස්සේ විමානයේ ගොඩ වුණා. ප්‍රේතයෝ හිටියා 4 දෙනෙක්. ඊට පස්සේ මෙයා ඒ 4 දෙනාත් එක්කම කාම සේවනයේ දුණා. දවස් 7ක්. ඊට පස්සේ කිව්වා 7 දවසේ මම මේ අපි ගිහිල්ලා එන්නම්. දුක් විඳින දවස් 7නේ. ඒ විස්තරයක් කියන්න දෙන්නකෝ අපි ගිහිල්ලා එනකල් මේ ඔබ ඉන්න කියලා. ඒ පිරිමි පරණ නැහැ. ඊට පස්සේ මොකද කළේ? ඒ අතරේ මේ මිනිහයාට ඉන්න බැරුව ආය මේ අර පාරුවේ වගේ ලෑල් නැගලා ඈත පේන තව දූපතකින් ඒකත් പ്രേත විමානයක්. ඒකේ പ്രേතියෝ 8 දෙනෙක් ඉන්නවා. ඒ പ്രേතියෝ 8 දෙනාත් එක්කත් හිටියා. ඒ අයත් මේ දවස් 7ක් සැප විඳිනවා, දවස් 7ක් දුක් විඳිනවා. ඒ දුක් විඳින දවස් 7ට ගියාට පස්සේ මෙයා දිවස ගන්න බැරුව ආයේ ඊළඟ പ്രേත විමානෙට ගියා. එතන හිටියා 16ක්. ඊළඟ പ്രേත විමානෙ ගියා 32ක්. ඊට පස්සේ මොකද කළේ? එතනිමුත් ගියා. එතනින් යනකොට ආන්න මෙයා දන්නේ නැති වුණාට විශාල පවුරු හතරක් තියෙන, ප්‍රාකාර හතරක් තියෙන රාජධානියක් වගේ දෙයක් දැක්කා. මේක ලස්සනට මෙයා දැක්කා. නමුත් මේක ඔසුපත් නරකයක්, උර චක්‍රමාන නරකයේ මේ මොහොතෙන් උඩට මතුවෙලා. කොටසක් මොහොතෙන් උඩට මතුවෙලා. මෙයා ඒකට යනකොට පලිඟු මේ වලින් ආරන ලස්සන රාජධානියක් වගේ පේනවා. ඒකේ මේ ඇට සැකිලි පිටින් निराදුක් විඳින මේ නිරිසත්තු ඒ පෞකාර මිනිසයාට පෙනුනේ රාජකුමාරවරු වගේ. ඊට පස්සේ බෙල්ලට දාලා තියෙන උර චක්‍රයේ අර ඇතුළට දැටි තියෙන වේගෙන් කැරකෙන උර චක්‍රමාලය පෙනුනේ ලස්සන නෙළුම් මල් මාලාවක් වගේ. ඊට පස්සේ ඇඟින් වැහෙන ලේ ඒ මිනිසයාට පෙනුනේ සුවඳ සඳුන් කල්ක ඇඟේ තවරනවා වගේ, තැවරිලා ඉනවා වගේ. මෙයාට පුදුම හිතුණා ලස්සන රාජකුමාරයෝ නෙළුම් මල් පළඳාගෙන ඊට පස්සේ සඳුන් කල්ක තවරාගෙන ඉන්නවා. ඊට පස්සේ කිව්වා මටත් ආසයි වුණා මගේ ඇඟේ පළඳ ගන්න. ඊට පස්සේ කිව්වා මිනිස්සු මේක උර චක්‍රමාලයක්. ඊට පස්සේ කිව්වා ඔහේ දෙන්න අකමැති කමට කියන්නේ. ඊට පස්සේ ඒ නිරිසතා හිතුවා මගේ පව ගිවිලා ඇති, එහෙනම් ගණින් කෙවුවා. ඊට පස්සේ අත දාලා ඒ නිලුම් මල අතට අරන් ඔළුවට දාගන්නකොට මේ කුර චක්‍රයේ බවට පත් වුණා. ඇතුළට දැසි තියෙන කැරකෙන රෝදයක් බෙල්ලට වැටුණා. කෑ ගහලා කිව්වා මේක ගණින් ගණින් කියලා. එතකොට නිරිසතා අතුරු දහන් වුණා. ඊට පස්සේ පින්වත්නි දැන් මේකෙන් වේදනා විඳ විඳ බෙල්ල කැපෙනවා. දැන් උර චක්‍රයේ කැරකෙනකොට ඒ මාස් කැලක් කැපිලා වීසෙනුට තව මාස් කැලක් එනවා. දැන් බලන්න මේ નિરાදුකට වැටුනේ මේ ඕලාරික කය පිටින්. ඕලාරික කය පිටින්. උර චක්‍රමාල නරකේ. ඊට පස්සේ ඔන්න ওই දවසල අපේ මහා බෝධිසත්ව දිව්‍ය රාජ්‍යයක් වෙලා ආකාශයෙන් සැරිසරනවා. ඊට පස්සේ අර ඒ දිව්‍ය රාජ්‍යය දැක්ක උර චක්‍රමාලේ වැටිච්ච අර නිරිස් දුක විඳින සතා දැක්කා. දැකලා ඒ දිහා පොඩ්ඩක් බලා ඉන්නකොට ඒ උර චක්‍රමාලෙන් දුක් විඳින ඒ සතා නිරි සතා දුටුව දෙවි කෙනෙක් ඉන්නවා. ඇවිල්ලා අහස ඉඳලා කිව්වා අනේ මම මේ අහක යන දුකකට භාජනය වුණා, මාව බේරගන්න මට මොකද මේ වුනේ කියලා කිව්වා. ඊට පස්සේ කො උඹට උන දේ අමුතින් කියන්න දෙයක් නැහැ. උඹ හතර දෙනා උඹ තමන්ට තිබ වස්තුවෙන් උඹ තමන්ට තියෙන වස්තුවෙන් සතුටු වෙන්නේ නැහැ කිව්වා. ඒ තමයි කහවණු 1000න් සතුටු වෙන්නේ. කහවණු 20 ලක්ෂයෙන් සතුටු වෙන්නේ. ඊට පස්සේ උඹ නැවෙන් සතුටු වෙන්නේ. ඊට පස්සේ උඹ 4 දිනාගෙන් සතුටු වෙන්නේ. 8 දිනාගෙන් සතුටු වෙන්නේ. 16 දිනාගෙන් සතුටු වෙන්නේ. 30 දිනාගෙන් සතුටු වෙන්නේ නැතුව මේ වහක යන උර චක්‍රමාලේ කුද්දාගත්ත කිව්වා මවුට ගහපු කර්මයක් එක්ක. අනේ මන්නේ මං මේක ඉවර වෙන්නේ කවද්ද? කියනවා මේ වගේ ඉවර වෙන ආයුෂ ප්‍රමාණය අපිට කියන්නත් බෑ කියනවා. එහ යන්තාක් උඹ ජීවත් වෙලා ඉඳීද? ඒ තාක්කල් ওই දුක උඹට විඳින්න සිද්ධ වෙනවා කියනවා. කාශ්‍යප බුද්ධ ශාසනයේ උර චක්‍රමාලි දාගත්තේ ඒ කර්ම ඉවරුනේ ගෞතම බුද්ධ ශාසනයේ. මේ පොළව ගව හතක් උඩට වැදුනට පස්සේ තමයි ඒ කර්ම ඉවරුනේ. ඔන්න පින්වත්නි බලන්න මේ ඔසුපත් නරකේ උර චක්‍රමාල නරකේ විපාක. එතකොට අදටත් ඉන්නවනේ සෑහීමකටපත් වෙන්නේ නැහෙනේ. එක කසාදයකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. තව කසාදයක් ඒකස්සේ තව තව හොර දේවල් එතකොට සෑහීමකටපත් වෙන්නේ නැහැ. තව තව ඕන කියලා තව තව දේවල් ලෝකේ බදා ගන්න ඒ සෑහීමකටපත් වෙන්නේ නැති තෘෂ්ණාවෙන් අන්ධ වූ ජනී ජනයා ඔය උර චක්‍රමාල නිරේ වැටෙනා බවයි විස්තර තියෙන්නේ. එතකොට බලන්න මේ අපායවල වල ස්වභාවය. ඊළඟට ඔබ දන්නවද මේ අපායවල වල ස්වභාව ඔය මහා මිත්‍රකවින්ද ජාතකයේ විස්තර ටික තමයි අපි ඔය කිව්වේ. ඊළඟට තවම අපි දැක්කා නිරේ විස්තර වගේක් තියෙනවා. මේ විස්තර තියෙන්නේ සරභංග ජාතකයේ. සරභංග ජාතකයේ සක්දෙවිඳු සරභංග කියන අපේ මහ බෝධිසත්වයෝ නැමැති ඍෂින් වහන්සේගෙන් අහනවා, මේ සිල්වත් තාපසින් වහන්සේලාට අපහාස උපහාස කරපු අය හිටියා. ඒ තමයි දණ්ඩකි, නාලිකීර, අර්ජුන, කලාබු කියන රජවරු අතිශයින්ම පාප කර්ම කළා. ඒ අය කොහෙද ඉපදුනේ කියලා කියන්නේ කියනවා බොහෝ දෙනාගේ හිතසුව පිණිස සක්දෙවිඳු තමයි ඉල්ලීමක් කරන්නේ සරභංග තාපසින් වහන්සේගෙන්. සරභංග තාපසින් වහන්සේ කියන්නේ මහත් වූ 이르දි තියෙන තාපසෙයි. ඊට පස්සේ ඒ වෙලාවේ කියනවා දණ්ඩකී කියන රජ කිසවච්ච කියන තාපසින් වහන්සේට අපරාධ කරලා පිරිවර සහිතව කුක්කුල කියන නරකයේ පැසෙනවා. ඔහුගේ මේ උණුවලු අපහායි. ඔහුගේ ශරීරයේ සම්පූර්ණයෙන්ම අඟුරු වැටි වැටි තියෙනවා කියලා. යමෙක් හික්මුණු පැවිද්දන් හට හිංසා පීඩා කිරීමට ලක් කරයිද ධර්මයේ දේශනා කරන්නා වූ සඤ්ඤතෝ ශ්‍රමණයන් වහන්සේලා නිර්පරාදේ දූෂ්‍ය කරනවද? ඒ කාලිකීර රජු කියන රජුරෝ පරලෝදි කම්පාවට පත්ව සුනකයෝ රැස්වි කාදමත් කියලා. උඩින් දණ්ඩිකී කියලා කියන්නේ දණ්ඩිකී රජුරෝගේ කාලේ ඒ කිසවච්ච තාපස්තුමා උද්‍යානයේ හිටියේ. ඊට පස්සේ රජුරෝ ඒ රටේ වෙසඟන තනතුරෙන් පහ කළා. ඒ වෙසඟන උද්‍යානයේ හිටපු කිසවච්ච තාපස්තුමාගේ මූණට කෙල ගහලා ගියා යනකොට. තරහට අර තමන් මේ රාජ්‍යයෙන් පහ කළා ඒ තරහ පිරිමහ ගන්න කෙනෙක් නැතුව තාපසින් වහන්සේගේ මූණට කෙල ගහලා ගියා. ඊට පස්සේ දවස් 7ක් යනකොට ඈට ආපහු තනතුරු ලැබුණා. තුට ඈ හිතුවා මට තනතුරු ලැබුණේ මේ තාපසින් වහන්සේගේ මූණට කෙල ගහපු නිසා කියලා. පුරෝහිතයාගේ තනතුරු නැති වුණා. ඊට පස්සේ අර වෙසඟන කිව්වා අර තාපසින් වහන්සේට කෙල ගහපන්. එතකොට ආයෙ හම්බ වෙනවා. ඔන්න ආයෙ හම්බ වුණා. ඇත්තටම කර්මයට හම්බ වුණා. ඊට පස්සේ යුද්ධයක් ආවා. යුද්ධයක් ආවට පස්සේ වෙසඟනත් අර මේ පුරෝහිතයත් රජුරණ කිව්වා යුද්ධේ දිනන්න යනකොට අර තාපසින් වහන්සේට කෙල ගහලා යන්න ඕන. එතකොට දහසුන් ගණන් සිවුරංග සේනාව අර මේ කිසවච්ච තාපසින් වහන්සේට කෙල ගහ ගියා. කෙලවලින් නෑ වුණා කියනවා. කෙලවලින් නෑ වුණා කියනවා. ඒ දණ්ඩකී රජුරෝ කරපු පාපය. මේ කිසවච්ච තාපසින් වහන්සේ ඊටවසේ දාම ඉර්දීන් වඩිනවා මහවණේට. කිසවච්ච තාපසින් වහන්සේ කියන අපේ මුගලන් මහරහතන් වහන්සේ. ඊට පස්සේ ඒ කරපු පාපේට ඒ දණ්ඩකී කියන රජුරන්ගේ රාජ්‍ය ජන ශූන්‍ය වුණා. නවවිධ වර්ෂාවක් ඇවිල්ලා. වැලි වලින් මුළු නගරෙම වැහුණා. ඒ දණ්ඩකී රජුරෝ ගිහිල්ලා කුක්කුල නිරේ වැටුණා. ඒ කුක්කුල උණුවලු නිරේ පින්වත්නි ඒ දුක මේ වගේ එකක්. කුක්කුල නිරේ යොදුන් සියයක් ප්‍රමාණ වූ කල්පයකින් පමණ පැසවන උණුවලු අපහය තමයි තිබෙන්නේ. ඉතින් පැසවන දිලිසෙන අඟුරු ඒ අපහය තියෙනවා. ඔහුගේ වනාහි එහි උළු උණුවලු අතරේ নিমগ্ন වූහුට, ඒ කියන්නේ උණුවලු වලට කිඳා බැස්සට පස්සේ තුවාල වන නමයකින් උණුවලු ඇතුළට පිවිසෙනවා. හිසෙහි මහත් මහත් වූ අඟුරු වැටෙනවා. ඒවා වැටෙන කාලයේ මුළු සිරුරම පහන් රුකක් මෙන් බබලනවා. ඒ කියන්නේ ගිනිගෙන පිච්චෙනවා කියන එක. බලවත් වේදනා පවතිනවා. ඔහු ඒවා ඉවසීමට නොහැකිවන්නේ මහා හඬින් විලාප දෙයි. සරභංග ශාස්ත්‍රඥ වහන්සේ පොළොව බිඳ එහි එසේ පැසවන්නා වූ ඔහු දුටුසේක. මහජනයා බිය සන්ත්‍රාසයට පත් වූහ. ඔහුගේ අතිශය බිහිසුණු බව දැන බෝසත් මෙ අපාය අතුරුදහන් කරවීය. ඒ උණුවලු නිරේ දණ්ඩකී රජුරෝ පැසවෙන හැටි පොළොව දෙබෑ කළා මිනිසුන්ට පේන්න සැලැස්වල් සරභංග තාපසින් වහන්සේ. එතකොට මේ උණුවලු නිරේ මෙහෙම වේදනාවෙන් ඒ උණුවලු නිරේ ඉඳලා කෑ ගහනකොට කට ඇරෙන්න ඇරෙන්න තව තව උණුවලු ඇතුට යනවා. කන් වලින් උණුවලු ඇතුට යනවා. ඇස් වලින් නාසයෙන් උණුවලු ඇතුට යනවා. මල මුත්‍රා මාර්ග වලින් උණුවලු ඇතුට ගිහිල්ලා ඇතුළ ගිනි ගන්නවා. ඒ බලන්න මේ උත්තමයන් වහන්සේලාට ගැරහීමේ විපාක. ඊට පස්සේ නාලිකීර රජුරුවත් ඔය වගේ සුනක අපායකට වැටුණා. ඒ සුනක අපාය මේ වගේ එකක්. ඒ සුනක අපායේ ඒ නාලිකීර රජුරෝ යපායට වැටුණු විස්තරය මේකේ තියෙනවා පින්වත්නි. ඒ තමයි කලිඟු රට දන්තපුරේ කාලිකීර කියලා රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ තාපසේනාංශලා 500ක් ඒ නගරයට ආවා. එතකොට මේ නාලිකීර රජුරෝ අධාර්මිකයි. නාලිකීර රජුරෝ අධාර්මිකයි මිනිස්සු ඔක්කොම අර තාපසේනින් බනහන් දෙනකොට මේක කවුද කියලා බලන්න ගියා. ගිහිල්ලා රජතුමා කිව්වා අපිටත් එහෙනම් දහම් උපදෙස් දෙන්න. රජතුමනි එහෙනම් දැහැමින් රාජ්‍ය පාලනය කරන්න, දැහැමිව වාසය කරන්න කියලා කිව්වා. කිව්වා විතරයි රජුරෝ කිපුණා. කිපිලා නා ස්වාමීනි බොහොම හොඳයි නං හිට දානෙට වඩින්න කියලා රජමාලිගාවට දානෙට එන්න කියලා දානෙ භාජන අසූචි වලින් පුරවලා දොර මොළු වල මේ මෝල් ගස් තියලා ඊළඟට ඒ ඇතුල් වෙන දොරටුවෙන් ලිස්සලා මේ සති ගණන් කන්ද නැති බල්ලෝ ඉන්න මේ බලු කූඩුවකට වැටෙන විදිහට හැදුවා. ඉතින් අර තාපසින්නාංශල මොකවත් දන්නේ නැතුව ඒ ඇතුළට මේ වැදානෙට එනවා කියලා දැකලා ඉතින් ඈත පාත්‍ර පුරවල තියෙනවා. ඊට පස්සේ ඇතුළට ඇවිල්ලා මේ ඇරලා බැලුවා අසූචි. ඊට පස්සේ මේ ඇයි උඹලට වකන්න බැයිද කියලා ඇහුවා. ඒව පාත්‍ර තියලා හැරෙනකොට අර මෝල් ගස් වලින් ගහලා මේ අර බල්ලොන්ට කන්න දැම්ම. මේ මිනිස් ඒ තාපසින්නාංශල 500ම බල්ලෝ කව්වලා මැරුවා. ඒ පාපයෙන් ඒ රජුරෝ ගිහිල්ලා නිරේ වැටුණා. නිරේ වැටුණාට පස්සේ සුනක මහ නිරේ වැටුණේ. එවිට ඔහුගේ සිරුර ගව් 3ක් පමණ විය. ඉක්බිති ඔහුට අතිමහත් මහා ඇතෙකුගේ ප්‍රමාණ වූ වර්ණ පහකින් යුතු සුනකයෝ ලුහුබැඳ දෂ්ට කොට ඒ කියන්නේ සපාකා යොදුන් නමයක් පමණ දිලිසෙන පොළොවේ වැටි කට පිරින තරම් උගුල්ලමින් හපාකමින් පෙරලමින් කෑවාහුය. එතකොට අර බල්ලෝ කව්වලානේ මැරුණේ. ඒ බල්ලෝ ඉන්න අපායයකටම වැටුණා. බෝධිසත්වෝ පොළොව දෙබෑ කොට එම අපාය පෙන්වා මහජනයාට දකින්ද සැලසුවා කියනවා. ඊට පස්සේ අතුරුදහන් කෙරුවා කියලා අතුරුදහන් කළා කියනවා. ඉතින් මේ විදිහට මේ ගොඩාක් ඒ අපායේ දුක් සහිත බව මේ සරමංග ජාතකයේ විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මේ තව සහස්ස බහුව කියන රජතුමා අපාය ගිය හැටි තියෙනවා. ඒ රජතුමා මෝ අල්ලන්න කැලේට ගිහිල්ලා ඊට පස්සේ කිසි ශබ්දයක් නැතුව මෝවන්ට කුරුමානම් අල්ලලා ඉන්නකොට ඒ එතන මෙහා පැත්තේ තාපසින්නාංශ නමක් දන්නේ නැතුව ඒ තාපසින්නාංශ දන්නේ නැහැ. ඒ තාපසින්නාංශ පළවැල් නෙල්නවා. ඒකට අර අඹ ගෙඩි කඩනකොට බිමට වැටෙනවා. ඉතින් ඒ සද්දෙට මෝ දුවනවා. ඉතින් අර රජුරන්ට ගොඩාක් තරහව මේක නිසා මේ සත්තු දුවනවා කියලා ඒ සත්තුන්ට විදින දුන්නේ ඊතලින් විද්ධාර තාපසින්නාංශයට. තාපසින්නාංශි ගහෙන් වැටෙනකොට උල කැමිනුණා. ආනේ පාපේ මුල් කරගෙන ඒ සහස බහුව කියන රජතුමා ගිහිල්ලා නිරේ පැහුණා. කොහොමද නිරේ පැහුනේ? පොළොව දෙබෑ වෙලා කියනවා මේ නිරේ උපන්නේ ගව්වක් පමණ ශරීරයක් තිබ්බා කියනවා. එහි යමපල්ලෝ දිලිසෙන ආයුධ වලින් කොටා දිලිසෙන යකඩ පර්වතයකට නංවවුවා කියනවා. ඒ වගේම පර්වත මුදුනේ සිටි කාලේ සුළඟ හමන පර්වතය මුදුන නැංගට පස්සේ විශාල හුළඟක් ඇවිල්ලා වාත වේගයෙන් වීසි වෙලා වැටෙනවා නිරිසතා. එකේ ඒ ඈ උඩින් වැටෙනකොට පොළොවේ මතුවෙනවා උල්. උල් මතු වුණාට පස්සේ ඕන උලේ ඇනෙනවා. ඒ මොහොතේම ගිනි ගන්නවා. ඊට පස්සේ කම්පා වෙනවා. මහා හඬින් කෑ ගහනවා. ඊට පස්සේ ආන්නේ ඒ අපායත් සර්බංග තාපසින්නාංශේ පොළොව පල්ල මිනිසුන්ට දකින්න සැලසුවා කියනවා. ඉතින් මේ විදිහට ගොඩාක් මේ අක්පා සතර කනනාසී කැබිලි කැබිලි කොට කපනවා කියන අපායේ කස පහර වලින් තලතල මේ බොහෝ දුක් දෙනවා කියලා කියනවා. අපායේ ඉපදිලා මේ විදිහට අප්‍රමාණ දුක් විඳිනවා කියනවා. කලාබු කියන රජුරෝ අර ශාන්තිවාද ජාතකේ කලාබු රජුරෝ අර ශාන්තිවාද තාපසතුමාගේ අතපය කපලා බොහෝ පෞරස් කරගෙන ගිහිල්ලා නිරේ අප්‍රමාණ දුක් විඳා කියනවා. ඉතින් මේ විදිහට අතීතේ නිරේ ගිහිල්ලා තිනවා කියනවා අප්‍රමාණය පෞ සිද්ධ කරගෙන. ඉතින් ඒ නිසා මේ ධර්මයේ ඒ කාලේ නිරේ ගියාගේ විස්තර තියෙනවා. ඊළඟට චේති රජුරෝ. චේති රජුරෝ මේ පළවෙනි බොරුව කියපු රජුරෝ. එතකොට චේති රජතුමා පළවෙනි බොරුව කියලා ඒ කියන්නේ බාල සහෝදරයාට වැඩිමහල් සහෝදරයා කියපේක තමයි ලෝකේ පළවෙනි බොරුව. ඒ බොරුව කියන්න කියන්න පොළොවේ ගිලිලා තියෙනවා. පොළොවේ ගිල්ල පොළොව දෙබෑ කරගෙන නිරේ ඉපදුනා. ඒ වගේ මේ මහ පොළොව දෙබෑ කරගෙන නිරේ ගියයි ඉන්නවා. ඇයි ඉතින් අපේ බුද්ධ ශාසනයෙම දේවදත්ත පොළොව පලාගෙන ගියා. දැන් දේවදත්ත පොළොව පලාගෙන ගිහිල්ලා ඉපදුනේ මහා නිරේ. මහා නිරේ භව කීල කියලා මේ අමුතු දුකක් විඳිනවා මේ දේවදත්ත. මේ භව කීලයේ දුක් විඳින දේවදත්තර යොදුන් 100ක් උස සිරුරක් දරයි. යොදුන් 100ක් උසයි මේ භව කීල කියන නිරේ මේ දේවදත්තගේ නිරි ශරීරේ. දෙපාවල කෙන්ඩා දක්වා යට පොළොවේහි ගැලී ඇත. දෙපාවල කෙන්ඩා දක්වා පොළොවේ මේ එබ්බිලා තියෙන හොල්ලන්න බෑ. දෙයත් මැණික් කටුව දක්වා දෙපස ලෝහමය බික්තියෙහිද අත් දෙක දෙපැත්තේ බිති දෙකේ ඉල්ලා තියෙන අත ගන්න බෑ. හිස බැමතෙක් උඩුපියනේද. ඒ කියන්නේ පින්වත්නි මේ ඒ මහා නිරේ යොදුන යොදුනනේ තියෙන්නේ. යොදුන් 100 100නේ. යොදුන් 100ක් දිගයි, යොදුන් 100ක් පල්ලයි, යොදුන් 100ක් උසයි. ඒකට ඒ දිග පල්ලටම දේවදත්තගේ ශරීරය. ඒතර බිම ඉඳලා උඩට උස මේ යොදුන් 100යි, දේවදත්තත් යොදුන් 100යි, කකුලත් යටට එබිලා ඔලුවත් මේ උඩට එබිලා. ඔලුවෙන් කොටසකුත්. මේ පැත්තේ අතත් එබිලා, මේ පැත්තේ අතත් එබිලා. ඊට පස්සේ අදෝ භාගයෙන් යවුලක් පිවිස සිරුර විනවිදගෙන ගොස් උඩ ලෝහමය පියසෙ ඇමිනි ඇත. බිමින් උලක් මතුවෙලා බුද මාර්ගයෙන් උඩට ගිහිල්ලා ඔළුව සිදුරු කරගෙන උඩට ඇමිනිලා තියෙනවා. ඊට පස්සේ පෙරදිග බිත්තියෙන් යවුලක් පැන නැගී ලය විනිවිද ගොස් අපරදිග ඉස්සරහින් ඇවිල්ලා උලක් පපුව විදගෙන එහා පැත්තෙන් මතුවෙලා තියෙනවා. මේ පැත්තෙන් උලක් කරගෙන ඇවිල්ලා මේ පැත්තෙන් ඇමිනිලා තියෙනවා. ඉතින් සෙසු නිරිසතුන්ට වෙන්ව වෙනම කොටසක මෙසේ දෙව්දත් නිරිසතා බව කියලා නම් ඕ මේ දරුණු දුක විදිමි වෙන මේ සතුන්ට නැති පාපයක් නිරිසතුන්ට නැති පාපයක් දෙව්දත් විඳිනවා කියලා කියනවා මේ බව කියලා. හේතුව තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ නොසෙල් වෙන ගුණ තියෙන උත්තමී. නොසෙල් වෙන ගුණ තියෙන උත්තමී විශේෂී කරපු පාපේ නිසා ඔහුටත් සෙලවෙන්න බැරුවම විපාක ලැබෙනවා. දැක්කද මේ කර්මවල විපාක? චින්ති මානිකාව පොළොව පලාන ගිහලා එහින් අප්‍රමාණ දුක් කන්දරාවක් විඳිනවා. ඊට පස්සේ මේ නන්ද කියන තරුණයා උප්පලවන්නා භික්ෂුණීන් වහන්සේ බොහෝ ලස්සනයි. ඈට රාගයෙන් බැඳිලා ඈ පිටිපස්සේ ගිහිල්ලා ඈ භාවනා කරන කුටියේ හැංගිලා ඉඳලා පින්නපාතෙන් වෙහෙසටපත් වෙලා ඇවිල්ලා ඇඳේ හාන්සිච්ච වෙලාවක ඒ නරුමයා ඒ භික්ෂුණියට කරදර කළා. ඒ භික්ෂුණිය දූෂණය කළා. එළියට පා තබනකොටම පොළොව දෙබෑ වෙලා නිරේ ඉපදුනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වඩිනකොට මගේ දෝනියන්ද අසරණ කළේ උඹයි කියලා සුප්පබුද්ධ රජුරෝ ඒ භාග්‍යතුන් වහන්සේගේ ගමන යන්න බැරි විදිහට පාර හරස් කළා. යම්කිසි කෙනෙක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පාරහරස් කරනවද ඔහු මහා පාපයක් රැස් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා දවස් 7කින් එහා මේ සුප්පබුද්ධ රජුරෝ පොළොව පලාගෙන නිරේ යනවා කියලා. විසඳුන්නේ නැහැ කියලා. ඊට පස්සේ රජුරෝ උඩුමහන්තලයට වෙලා දවස් 7ෙම හිටියා. ඊට පස්සේ රජුරුවන්ගේ හීල රජුරුවන්ටම හීල අස්සය කුලප්පු වුණා. අත්තිනි දවසේ කුලප් වෙලා රජ මාලිගාවේ හැම තැනම බිත්ති කඩාගෙන දුවනවා. ඉතින් රජුරුවන් අමතක වුණා උඩුමහන්තලේ ඉඳලා දුවගෙන පහළට ආව එනේන දොර ඇරෙනවා. ඇරිලා මාලිගාවෙන් එළියට අඩිය තිබ්බ විතරයි පොළොව කලාගෙන නිරේ ගියා. ඔය මහා නිරේවල දුක් විඳින සත්ත්වයෝ. ඉතින් ඔය බුද්ධ කාලේ වෙච්ච සිද්ධි. ඊට පස්සේ පින්වත්නි ආය නිරේ ගිය කෙනෙක් තමයි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිස්බාලා පොම්පෝයි දවසක දල්සලාවක භවනා කරගෙන ඉන්නකොට අහසින් යක්කු දෙන්නේ ගියා. එක යකෙක් කිව්වා අර තෙරුන් වහන්සේගේ උඩට ගහන්න ඕන කියලා. අනිත් යකා කිව්වා එපා. ඉතින් අර යක්ෂයා කොහොම හරි ගැහුවනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඉතින් ඒ ගහපු ගමම්ම පොළොව දෙබෑ වෙලා අර යක්ෂ ශරීරයත් එක්කම නිරේ උපදුණා. ඒකට කර්මයේ කියන එක මනුස්ස දේව යක්ෂ කියලා කතාවක් නැහැ. කර්මය කර්මෙම තමයි. නිරේ ওই විදිහට ගොඩක් අය නිරේ ඉපදිලා තියෙනවා. ඇයි භාග්‍යතුන් වහන්සේට ගමකට වඩිනකොට මාර්යා වැහිලා බුදුරජාණන් වහන්සේට දානි දෙන්න නැතුව බැනලා පන්නගෙන තියෙනවා. ඒ මිනිස්සු ඔක්කොම මැරුණාට පස්සේ නිරේ ඉපදුනේ. මාර්යාම් වැහිලා මිනිස්සු දානි පූජා කළා තියෙනවා. ඒ මිනිස්සු මැරුණාට පස්සේ දෙවිවරු ඉපදුනේ. ඒ නිසා අපිට එක එකිනාගේ බලවේග තියෙනවා කියලා කර්මයේ ඉදිරියේ ඒව අදාළ වෙන්නේ නැහැ. ඒ යකු ඒ කර්ම රැස් කරගන්නවා. ඒවට යානාවල් වෙලා අපි කර්ම රැස් කරගන්නවා. ඉතින් ඒ නිසා ওই වාගේ ස්වභාවයක් තියෙනවා. පින්වත්නි අද කාලේ තපායේ ගියයිගේ විස්තර තියෙනවා. මේට අවුරුදු 15කට 16කට කලින් පොල්ගහවලට හාමුදුරනමක් ආරණ්‍යක හාමුදුරනමක් අපේ පින්වත් ලොකු සායනාසෙන් මුණ ගැහින්ද ඇවිල්ලා තිබුණා. ඒ හාඳුරුවට මතක් වෙන ඇස් දෙක පියාගත්ත ගමන් අපාය පේනවා. ඒ හාඳුරු කේන්ද ඇරිවිලා බයට. මේ හාඳුරන්න පේන එක තමයි ඒ හාඳුරු කොමරි කලින් ජීවිතේ මනස ජීවිතේ ඉඳලා ඊට පස්සේ එහෙම මැරුණාට පස්සේ නිරේ ඉපද ගිනි ජාලාවක් නැද ඉපදිලා. ඉපදිනකොට මෙයා කෑ ගහලා කියලා මෙයාගේ යමපල්ල වශයෙන් අදිනකොට මම මහණ වෙන්න හිටියේ මාව අතාරින්න මම මහණ වෙන්න හිටියේ කියලා. එතකොට මා ආකාශයෙන් හඬක් ඇවිල්ලා කියලා එහෙනම් මහාන වෙනවා කියන සිතවිල්ලක් තියෙනවා නම් ඕක අතහැරපන්. හැබැයි උඹ දැන් මනුස්ස ලෝකෙ ඉපදෙනවා. උඹ නිරාදු කෙහෙදිත් විඳින්න වෙයි කිව්වා. ඊට පස්සේ එයා එතනින් අතහැරලා දුප්පත් පවුලක ඉපදුණා. ඉපදිලා අම්මා තාත්තලාගේ සමගියක් නැහැ. මිනිසුන්ගෙන් ගුටි කකා බැනුම් ආහා කණ්ඩ බොණ්ඩ නැතුව ඉඟාකක ජීවත් වුණා. ජීවත් වෙලා අප්‍රමාණ දුක් ඉගෙන ගන්නත් කියා ගන්නත් විදිහක් නැතුව ඊට පස්සේ ඔහේ යනකොට රස්සාවක් හමුණා මේ පාම්පෝරණුවක. පාම්පෝරණුව එයාට ලැබුච්ච රස්සාව තමයි දර දාන එක මහා පෝරණුවට. දෙයි පැත්තේ විශාල පාම්පෝරණුව. ඒකට දර පළපලා දාන්න ඕන ගින්දරේ ඉන්නේ. ඊට පස්සේ ওই විදිහට අවුරුදු 20 ගානක් ඉඳලා අවුරුදු 50 පෙන්නට පස්සේ ඔන්න වයසට පලච්චි ඊළඟට මහාන වුණා. මහාන වෙලා ඇස් දෙක පියා ගන්නකොටම භාවනාවක් කරන්න නිරේ පෙනුණා. එදා ඉඳලා භාවනා කරගන්න බැ බය වෙනවා. කොහොමද කර්ම ශක්තිය? කොහොම හරි අර මහාන වෙන සිතිවිල්ලේ තියෙන අනුභවය නිසා අර නිරෙන් ගොඩට ආවා. ඒකයි ඉතින් ඒ වගේ තියෙන ස්වභාවය. ඊළඟට අපි දහිත අපි දන්න කෙනෙක්ගේ ගෙදරකට හිතවත් කෙනෙක් ඇවිල්ලා දවසක් එයා ඊට පස්සේ මේ යාපස්සේ විස්තරය කියලා තිබ්බේ. ඒ මිනිස්සේ කාමරේ නිදාගෙන ඉන්නකොට එකපාරම එයාගේ ඇඟ එහෙම පහතට පාත් වෙලා වගේ පොළොව ඇතුළට ගිහිලා ගින්දරකට වැටිලා. ඒකට යමපල්ලෝ වගේ පිරිසක් ඇවිල්ලා මෙයාට පයින් ගගහා තල්ලු කර ගින්දරකට මේ ඇදගෙන ගිහිලා මෙයා කෑ ගහලා බෑ මට යන්න ඕනේ කියලා දොරටුව ළඟටම යනකොට අතහැරලා. මෙයා ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා. ඒ ඇවිල්ලා මෙයාට සිහිය එනකොට එයා කාමරේ බිමට වැටිලා මේ මුළු කාමරේම බඩ ගිහිල්ලා ඒ අසූචි මත පෙරලි කෑ ගහනවලු මට යන්න ඕන කියලා. අර ගෙවල් වල මිනිස්සු දොරවල් කඩාගෙන ඇවිල්ලා මේ බල්ල තියෙන්නේ මොකද කියලා. ඒකට අද කාලෙත් නිමිති පහල වෙනවනේ. අද කාලෙත් පහල වෙනවා. ඉතින් මීට කලින් අපි ගත්තොත් එහෙම අපි වංශ කතා ගත්තොත් අතීතයේ විච්ච සිදුවීම් දීඝජන්තු කියන දෙමළ සෙම්පතියා මැරිලා විහෙර විහාර විනාශ කළා මැරිලා නිරීප දුනාට පස්සේ එයාට නිරේ ගිනි දොර විවෘත වෙනකොට අර ගින්දර මතක් වෙනකොට එයාට මතක් වුණානේ සමන්ගිරියේ ආකාශ චෛත්‍යයට රත්තරම් පාට සලුවක් පූජා කළා. ඒක මතක් වුණා අර ගින්දරේ පාටත් එක්ක. අනේ මං වෙහෙරට මෙහෙම පූජා කළා කියලා හිතනකොටම එතනින් චුත වුණා චාතු මහරජා තිපදුණා. ඉතින් නිරේ ගිහිලා ඔහොම වෙන සිද්ධි තියෙනවා. තව සිද්ධි තියෙනවා එහෙම සලු පූජා කරලා ගැලවිලා ආපු. ඊළඟට තමයි යම රජුර කරුණ විමසන්නේ කෙනෙක් බේරන්න වෙන්නේ. ඊට පස්සේ එක ඒ වගේ එක නිරිසතේ කී ඉපදිලා ඒ නිරිසතාට ඒ කුසලයක් සිහි කරගන්න බැරුව ඉන්නකොට මේ යම රජුර සිහි කරලා බලාපන් ඔබ සමම්මල් කලයක් ගෙනියලා තූපාරාමයට පූජා කළා එදා මාවත් මතක් කළා කියලා උඹට 100ක් නැද්ද කියලා. එතකොට එයාට තූපාරාමයට සමම්මල් පූජා කරපු එක හිතට නැගුණා. එතනින් චුත වෙලා චාතුම් මහරජාගේ උපදුණා. ඒ කුසලයක් සිහි කරනකොට පින් සිහි කරනකොට හිත වේගෙන් උඩට එනවා. ඒකයි දැන් අපි කියමුකෝ මේ වතුර ගැඹුරු ජලයක යට ඇති වුණොත් එහෙම හුලම් බෝලයක් ඉක්මනට ඒක උඩට එනවා. ඒ වගේ තමයි කුසල්සිත විපාක දෙන්නේ ඉහළ. පාපසිත විපාක දෙන්නේ පහළ. අදෝගමනීය ආයත කර්ම කියලා කියන්නේ අදෝගමනීය පහළට යන කර්ම පාපය. ආයත කර්ම හීන පිරිහි යන කර්ම තමයි පාප කර්ම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔය වාගේ සිද්ධි තියෙනවා. ඊළඟට ඊට අමතරව අපිට මේ සමහර කතාවල මිනිස්සු ඔය ගිනි දැල් දැක්කේවා අනේ ගින්දර කියලා එහෙම පිච්චෙන ඒවා. ඒවා අපි අහලා දෙනවා. ඉතින් සමහර මිනිස්සුන්ට ගිනි දැල් පෙනිලා සිහිය පස්සේ ආවත් සමහර මිනිස්සුන්ට ගානක්වත් නැහැ. මට කවුරු හරි පුතෙක් කිව්වා එයාගේ ආච්චි ඔය වගේ ගිනි දැල් දැකලා කෑ ගැහුවා කියලා. ඊට පස්සේ මං ඇහුවා එහෙනම් ආච්චි ඉඳන්දලා පින් කරන ඇති නේද? අනේ මොන පින්ද කියලා ඇහුවා. හිටියටත් වැඩිය නරක වෙලා කිව්වා. එතකොට එයාලගේ මොකක් හරි දෙයකට කලින් පෙරනිමිති පෙන්නද්දි මොන් ඒ කරුණු කාරණා විග්‍රහ කරගන්න බැරි වීම නිසා ආයෙත් නිරේතම යන විදිහට හිත හදාගන්න හැටි බලන්න. ඊළඟට තව එක ස්වාමීන් වහන්සේ නමක්ගේ අයියා කෙනෙක් මේ ඔපරේෂන් එකකට මේ භාජනය වෙලා ඒ වෙලාවේ හාමුදුරුවෝ තමන්ගේ අයියාව බෝධියට බාර කරලා මේ පූජාවක් පවත් ඉඳලා තියෙන ඔපරේෂන් එක ඉවර වෙනකම්. ඔපරේෂන් එක පටන් ගන්නකොටම නිර්වින්දනයේ වෙනකොටම යාගේ හිත එහෙම අඳුරු ගුහාවක් තුලින් ඇතුළට ගිහින් එකපාරම මේ ගිනි ජාලාවක් මැදට වැටිලා. ගිනි ජාලාවක් මැදට වැටිලා මහා සද්දකින් දොර මෙහෙම එකපාරම ඇරෙනකොට මේ එකපාරම කෙනෙක් කියලා ඔක අතෑරපන්, ඔකාව බෝධීන් වහන්සේ නමකට පූජා කරනවා අතෑරපන් කියලා. ඊට පස්සේ ආයතනින් අතෑරියා. යා ඔපරේෂන් එක ඉවරලා සීහාව මේ පස්සේ තමයි තමන්ගේ සහෝදරයාට එක මතක් කළේ බලන්න ඒ වෙලාවට ඒ බෝධින් වහන්සේට පූජා කරපු නිසා එතනින් ගැලවුණා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ කිම්වත්නේ මේ මනුෂ්‍ය సంతානය මේ බහුවපත්‍ය ಜಾති කියලා මේ මනුෂ්‍යයා කර්මානුරූප උපදක් කරා යන විදි හරි විශ්මිතයි. ඒක කොයි විදිහට තේරෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා දැන් බලන්න සමහර අය ඔපරේෂන් තියෙනකොට ඔය වගේ කරදරවලදී එකපාරම මේ අනේ කියලා සීය නැතුව ඔහේ කඩාගෙන වැටෙනවා. දුක් දුම්නස් කී කියා ඉන්නවා. දේවාල ගානේ ලගිනවා. ඊට වැඩි හොඳ නැද්ද? බෝධි පූජාවක්, ස්තූප පූජාවක් ඒ වෙලාව ඇතුළත තියෙන එක. දැන් බලන්න ඔගේ එකට මේ උදාහරණ සිද්ධි තියෙනවානේ. ඊට පස්සේ ඊළඟට තව තියෙනවා. දැන් අපි ප්‍රේතයන්ගේ කතා ඉගෙන ගන්නකොට ඔය වගේ තව සිද්ධියක් අපිට තියෙනවා. ඒ බෝධි පූජා තීබ්බ නිසාම යා ප්‍රේත ලෝකේ වැටෙන්න කියලා ඔන්න මෙන්න තිබිලා බේරිලා. ඒ කියන්නේ මෙහෙමයි සිතින්වත්නේ, ඒ අපි යම්කිසි පූජාවක් කරලා ඒ පුණ්‍ය සංස්කාරය උපද්දනකොට එයා මාරකයක් නැති වෙන කර්මයක් සංසාරේ කරලා තිනවන නම් ඒක ඉදිරිපත් වෙලා ඒ මාරකේ පයින්නවා. එහෙම සිද්ධි තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න පින්වත්නි අතීතේ නිරේගිය අය ගැනත් විස්තර කිව්වා. වංශ කතාවල නිරේගිය අය ගැනත් විස්තර කිව්වා. අද කාලේ නිරේ ගිහිලා ආපු අය ගැනත් විස්තර කිව්වා. අද කාලේ නිරේ ගිහිලා ඉන්න අය ගැන විස්තර කියන්න විදියක් නැහැ. මොකද අපිට දවසක් නැති නිසා. ඒ නිසා මේ දවසින් දුටු මේ බියකරු සංසාරය ගැන ওই විදිහට අපි විස්තර මේ පෙන්වලා දුන්නේ සතර අපායට වැටෙන්න එපා කියන අදහසින්. දැන් අපි හිතන්නකො ඔන්න කොරෝනා වෛරසය ගැන තියෙන භයානකකම ගැන මිනිස්සු දැනුවත් කරන්නේ ඒ බය සහ ඒකේ අනතුරු පෙන්වන්න තමයි කෙනෙක් හරි රැකෙන්නේ. ඒකට දැන් හැම මාධ්‍යකින්ම හැම තැනකින්ම ටෙලිෆෝන් කෝල් එකක් ආවත් ඒ හැමකින්ම ඒක විස්තර කරනවා. ඒකට ඒ අතරේ ඊට වැඩිය භයානක දෙයක් තියෙනවා අපි සසරට වැටෙන එක. ඒකට ඒවා සමාජයේ යද්දීන් අපි සසර ගැන තේරුම් කළ දෙනවා මේකෙමොත් බේරියනilla. ලෙඩවලිනුත් බේරෙන්න සසරට වැටෙන එකනොත් බේරෙන්න. ඒ නිසා හැම දහමෙන් අපිට දෙන්න පුළුවන් අපි විශ්වන් වහන්සේලා. ඒ නිසා අපිට දහමෙන් දෙන්න පුළුවන් එක ඔබගේ සසර ගමන සුවපත් කර ගැනීම පිණිස, ඒ පිණිස අපිට දෙන්න පුළුවන් උපකාරය අපි මේ විදිහට කරන්නේ. ඒ නිසා මේ කොරෝනා වෛරසය ගැන යන්තාක් විස්තර දැනගන්නවද රැකෙන්න පහසුයි. ආරක්ෂා වෙන්න පහසුයි. ඒ වගේ තමයි සතර අපායේ විස්තර වැඩිපුර දැනගන්න තමයි ඒ සතර අපායට වැටෙන්නේ නැතුව රැකෙන්න පහසු වෙන්නේ. මං හිතනවා නුවණැති පුරුෂයාට ඒ උපමාවෙනුත් කරුණ වැටෙනවා කියලා. ඉතින් ඒ නිසා පින්වත්නි සතර අපායට වැටෙන ජීවිතයක් ඇති කරගන්න එපා. සතර අපායේ මොදවන ධමයක් තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. ඒ නිසා මේ දහම් පණිවිඩේ මේ උතුම් ධර්ම දේශනා නිතර ශ්‍රවණය කරන්න. මේ වැඩසටහනත් නිතර ශ්‍රවණය කරලා ඒ සතර අපා බය ඇති කරගන්න, දැනුම ඇති කරගන්න, අනතුර තේරුම් ගන්න, සසරේ බියකරුකම වටහා ගන්න. ඒකට ඒ නිසා තමයි බුදු කෙනෙක්ගේ ධර්මය අපිට ඕනේ. නැත්නම් බුදු කෙනෙක්ගේ ධර්මය ඕනේ ඔළුවේ කැක්කුමක් සුව කරගන්න, ඊළඟ ළමයිගේ කසාද සිද්ධ කරගන්න, ඒවට නෙමෙයි. මේ බුද්ධ ශාසනේ අනිත් සෑම ආගමකින්ම වෙනස් වෙනවත්නේ. මේ බියකරු සසරට වැටෙන එකෙන් සත්වයා ගලවලා ගන්න එක තමයි මේ බුද්ධ ශාසනේ තියෙන්නේ. මේ දුක අවබෝධ කරලා ඒ දුකෙන් නිදහස් වෙන එක තමයි බුද්ධ ශාසනේ තියෙන්නේ. ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙනෙමින් යන ගමන ආරම්භක කෙලවරක් නැති ගමනෙන් නිදහස් කරවන එකයි බුද්ධ ශාසනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒව තේරුම් ගන්න. ඉතින් ඔබ සියලු දෙනාට මේ ගෝරතර සංසාරේ බියකරු සසරේ නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා එකහිතින් අපි සිත ප්‍රාර්ථනා කරනවා.